සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්බම්මං රාවස්සෝ සුනන්තු සංගමුක්ඛබං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අම්මේ සංඛාරානි සුසති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ සමංගෝ විසුන්ධියා සම්මේ සංඛාරා දුක්ඛාදී යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ සමංගෝ විසුන්ධියා සම්මේ ධම්මානප්පාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ සමංගෝ විසුන්ධියාති සද්ධාවන්ති ලෝකාවුරු ආග්නිවත් අනුහත් සම්යක් සම්බුද්ධ සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් ධම්මපදයේ දේශනා කරදාරා ඇතිකාර්තා තුනක් මේ ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන් දෙන්නේ. ආස්තත දසදාසත්තරල වාසේ දෙවියන් ගම්මයන් මේ ධර්ම දේශනේ සවන් දෙත්වා කියලා අපි මුලින් ආරාධනා කරා. සැබවින්ම සතේකට පෙර අභාවක් ප්‍රාප්ත වූ සද්දුණවත් සීලවතී පිරිස් මාතාවද මේ ධම්ම දේශමක සවන් දෙත්වා කියලා නැවත ආරාධනා කළා. ධර්ම දේශනාවේ පරමාර්ථය මේ මෑණියන්ට පින් සැලන වීමයි. නිසා ධර්ම දේශනාව ඊට අදාළ වන හැටියට අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වූ විදර්ශනා ප්‍රතිසංයුක්ත වූ දේශනාවක් වශයෙන් අපි තෝරගත්තා. ධර්ම දේශනාව කියන්නේ නුවණට පිළිපෙන්නේ දොරටුවා ධර්ම ශ්‍රවණය කියන්නේ නුවන් දොරටුවා ධර්ම සත්‍යය නාම නුවන් දොරටුවා ධර්ම සම්මාසනය නිවන් දොරටුවා ධර්මයේ තනුව භාවනාව පිළිම නුවන් දොරටුවා ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණ ආදිය නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩෙන්නේ යෙදී දේශකයන් වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීමේදී සේකියා ශික්ෂාපද 16ක් ඉදිරියට ළඟා ගන්නට ඕනේ. සේකියා ශික්ෂාපද 16ක පිටා ධර්ම දේශනාව කළ යුතු වෙනේ කීලයයි. ඊළඟට දේශකයන් වහන්සේ කර්ම පහක් අනුෂ්ඨාන කරගත යුතු වෙනවා. ආමුකෝගේ පතන් කතේස්සා, පරියාය දස්වාදී පතන් කතේස්සා අනුත්තේකම් පටිච්ච කතං කතේස්සාමි නේ ආනුසංතරෝ කතං කතේස්සාමි අස්සාගන්ත පරන්ත අනුකහත් කතං කතේස්සාමි කියන්නේ මේ කර්ම පහ අනිකාන කරගන්න වෙනවා. ඒවා බිම දේශකයන් වහන්සේ ධර්ම දේශනා ආසනයේට නැගී වසිතු නොබලා උදතුම නොබලා අත්පාද මුඛ විකාර නදක්වා සමා දේශන ධර්ම කඩයක් පාසා සතිය ඉදිකුවාගෙන සම්මාතන සීලයෙන් දේශනේ කරත් පිළිපි. එනිසාම දීගණිපායේ මහා පතුපාඨාන සූත්‍ර අටකතාවේ සඳහන් වෙනවා සම්මාතන විදින්මුක්තාහි ධම්ම දේශනා නාමනක්හි කර්මස්ථානයකින් තොර ධර්ම දේශනාවක් නම් නැත. ඒ විදිහේ දේශකයන් වහන්සේ සම්මත්තාන තීර්ථයෙන් දේශනාව පවත්වනවා නම් මහසේට ඒක නුවන් දොරටුවක් වෙනවා. සමහර විට දේශකයන් වහන්සේට ඒ දේශනා පාදනයේදීම මාර්ගඵල අවබෝධයට හේතු වෙනවා. ශ්‍රාවක පිරිසට තේමයි ශ්‍රාවක පිරිස කර්මස්ථානයේ කිරීමේදී සමාධිගත වූවාගේ දසවන් නමාගෙන ධම්ම සීතු වෙනවා. අත්ථීපත්වා මනසිකත්වා සම්බන් ඒකසෝ සමන්නා පරිත්වා ඕපිතසෝ ධම්ම සුනාති. මේ ශ්‍රාවක පිරිසට කැවතිවතු ආකාරයේ මහදා වදාළ දේශනයක්. අත්ථීපත්වා ධම්ම සුනාති. කවක පොවට ගණනාවකින්වත් හයක නොලැබෙන ලෝය ලෝතුරා සුවගෙන දෙන මේ අතිරුතුම් බුදුගණ පදය මට අත්‍යවශ්‍යයි. මගේ දුක්ගිනි නිවාගන්න, මගේ කෙලෙස්ගිනි නිවාගන්න, අතර සතර ආපායවල වහගන්න, සදිවේ ලෝක දුක ඉවර කරගන්න, ඥාන මාර්ගඵල ලබන්න මේ ධර්මයේ මට අත්‍යවශ්‍යයි කියලා ධර්මයේ අවශ්‍යතාව ධර්මස්සංගය ධර්මපාමිත්‍ය දිනුවාගෙන බණ ඇසිය යුතුයි. මනසිකාර්ථවා ධම්ම සුනාති කියන්නේ දේශනා කරන ධම්ම පදයක් පාසාම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ දෙවියන් කුසල විචාරකයේ යොමු කරමින් නැවත නැවත දේශනාවටම සිත ලතු කරමින් ධම්මය සිය යුතුයි. සම්බල් හේතස සමන්නා හරිත්වා ඒ ධම්ම පද එකක්වත් අතතේ යා නොදී ගිලිහි යා නොදී මුතුවලක් මෙනෙහිලක් ගොතා ගන්නවා වගේ දහම් පද සිතට ඇතුළත් කරගන්නමින් බණ ඇසිය යුතුයි. ඕමිත සෝතෝ ධම්ම සුනාති. වාකිතේ නොමලා උදවිම නොමලා හත්පාද විපාක නොදක්වා සමාධිගත වූවාක්මෙන් තැන්පත් වී දසවන් නමාගෙන සතියේ සම්පජඤ්ඤයෙන් ධම්ම ඇසිය යුතුයි. මේ විදිහට ධර්ම ශ්‍රවණය කිරීමේදී භාවනාවේ පිනක් වැඩෙනවා. හේතු වාසනා සම්පත් තිබුණා නම් මාර්ගඵල අධිගමනයේ උපනිෂදයේ වෙනසේ ධර්මදේශනයක් පැවතුණා නම් ඒ ආසනයේදීම මාර්ගඵල ආબોධයේ පවා හේතු වාසනා වෙනවා. ඒ කෙසේ වෙතත් අප දෙපාර්ශ්වයෙන් ධර්මදේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අර සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයක් වැඩෙන බැවින් කවදා හරි සමා බලාපොරොත්තු වන රහත් ගෝවිපසේ ගෝවි අභිසම්බෝධි කෙනෙකුන් ගෝවියාණෙකින් සතර මඟ සතර ඵල සාන්ත නිවන අවබෝධ කර ගන්නට මේ දේශනේ මේ ශ්‍රවණේ හේතු වෙනවා. එනිසා අප මෙතකින් මේ බලාපොරොත්තු වන ධර්ම දේශනාව තුළින් අත්පත් කරගන්න ලැබෙනා වූ කුසල සම්භාර ධර්මය අභාවාත්‍රාත් වූ සද්දුන් වාසීනති පිරිස් මාතාවතේ කාන්තින් අත්පත් දේම එතුමියගේ ධර්මඥාන භාවනාඥාන ජාති ජාතියේ මුදුන් පමුණවා ගන්නට මේ ධර්ම දානමේ කිනත් හේතු වේවා. මතු අනාගතයේ ත්‍රිවිධකේ කාර්යය ත්‍රිවිද්‍යා ලාභීව සක් අවිඥා ලාභීව සීපිලිසිඥා ඥාන ලාභීව රාත්‍රිය බෝධියාලේකින් මේ මාතාවත අමා මහ නිවන් සුව අත් වේවා. අපට මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මේ කුසල අනුභව බලයෙන් විවලාපරෝත් වල සාත්‍රික පරමාර්ථයන් ਸਰව ප්‍රකාරේ සඵල කරගෙන ජනව ජනගෙන ජෝති ජෝති පරායනව සතු භෝධ්‍යානයන් සාක්ෂා කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කින සතුන් සිත් දරාගෙන ධර්ම දේශනාවේ සවන් දෙමු. ලෝකාග්‍රහු සම්මා සම්බුද්ධජානන් වහන්සේ සරත් නෝර ජේතවන මහා විහාරයේ වැඩ සිටින දිනක වත් අවසානයේදී ස්වාමීන් වහන්සේලා පන්සියයේ පන්සියයේ කණ්ඩායම් තුනක් වැඩිය. මේ තුන් ඉරිසම එක දවසක් වැඩලා තියෙනවා. මේ පන්සියක් දැකීම සිය ස්වාමීන් වහන්සේලා බොහෝ ශ්‍රද්ධාවෙන් සසුන්ගත පරිදි ගුරු ඇසුරේ අවුරුදු පහක්ම ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කමඨාන සදාරාගෙන දුරස්ත ප්‍රදේශවල ආරණ්‍ය සේනාසනයන්නේ තුන් මාසයක් භාවනා ලැබුවා. ඒ තුන් මාසයේ පුරාම උන්වහන්සේ බලාපොරොත්තු වූ භාවනා වැඩිමින් අර්ථත්වේ සාක්ෂාත් කරගන්නටයි. නමුත් මේ තුන් මාසයේ ඇතුළත බලවත් උත්සාහයෙන් උද්‍යෝගයෙන් අප්‍රමාදව භාවනා වැඩි වූ නමුත් ස්වාමීන් වහන්සේලා 1500ක් පන්සියයේ පන්සියයේ දැගෙන ඒ ස්වාමීන් වහන්සේලා සමූහයේ විහානයක් වා විදර්ශනා ඥාන ආලෝකයක් වා උපදවා ගන්න බැරි වෙනවා. නැවත අවසානයේදී ජේතවනාරාමයේ පැමිණි ඒ භාවනා කර්මස්ථානයේ පිළිබඳව විවරදි කරගන්න. භාවනා යම් කිසි අනිපාදයක් තියෙනවා නම් ඒවා විවරදි කරගන්න වැඩිපුර කර්ම තෝරාගෙන නැවතත් අර යුද්ධේශයන් වගේ ඒ කෙලෙස් කෙලෙසුන් එක්ක සංග්‍රාමයක අයමත් ආරණ්‍යයක් වෙන්න බලාපොරොත්තුෙන් තමයි වැඩි. පළමුවෙන්ම සම්සිංහ ස්වාමීන් වහන්සේලා ඉදිරියට ඇවිල්ලා ගන්ධරත්නයා හිටියා ස්වාමීන් වහන්සේ අපි මේ වස්වාණ කාලේ අසවල් අසවල් විදියට භාවනා කරනවා යදුවා. නමුත් අපතේ භාවනාවෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. භාගතුන් වහන්සේ වෙත කැමිනිය අපට නැත. භාවනා කරනවා පිළිබඳව පිළිසිඳු කරගන්නයි. අනිත් 500 දෙකින් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් ඒ වගේම කියartifactId. මහපුතුන් වහන්සේ විසුන් වහන්සේලාට පවතාන් දෙන්නේ පූර්ව වාසනාව පූර්ව උපනිශ්‍රේ බලලා අතීතන්ත ඥාණයෙන් බලා වදාලා මේ විසුන් වහන්සේලා පෙර ජාතීන් හිදි යම්කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කළ ඇති මොකක්ද කියලා. කලින්ම කතා කළ වික්ෂු කිරිසේ කාශ්‍යප බුදු සසුනේදී මේ වගේම 500ක් දෙන එකතු වෙලා අවුරුදු 20000ක් මහා නදම් පුරලා තිබුණා. උදාහරණයක් ඒ ජීවිතයේ වැඩිම භාවිතා කළ තියෙන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍යාන පතනාව. දෙවෙනි කිරිතේ ඒ වගේම අවුරුදු 20000 කාසිය බුදුසසුනේ පැවිදිවි දුක්ඛාන පතනාවක් ලැබුණා. තුන්වෙනි කිරිතේ එසේම කාසිය බුදුසසුනේ අවුරුදු 20000ක් මහානදම් පුරමින් අනාස්ථාන පතනාවක් ලැබුණා. මේක කාටදවත් දර්ශනයක් වුණා. ඒ පූර්ව උපනිශ්‍රේත අනුයි භාවනා සමතාලක් සාර්ථක වෙන්නේ ඒක පළමෙනි 500ක් වෙන වහන්සේට මේ පළමෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. ඒනි පිළිසෙට දෙවෙනි ගාථාවෙන් තුන්වෙනි පිළිසෙට තුන්වෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. ඒ දේශනය දේශනාව කමලක් නොව භාවනා මාර්ගයක් දුන්නා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛේ තමග්ගෝ විසුද්ධිය. ධාතපද අතර අවසන් වෙනකොටම උන්මාත්‍යා භාවනා වඩා ප්‍රතිඵලයක් නොලද ඒ 500ක් දෙන වහන්සේ මහා රහත් වහන්සේට. සම්මේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛේ තමග්ගෝ විසුද්ධිය. දෙවෙනි පිළිසෙට ඒ ගාථා වැහෙනකොටම අත්‍යර උත්සාහයෙන් භාවනා වඩලා කිසිදු අධිගමයක් නොලබා සිටිනම ගාථා හතර පද අවසන් වෙනකොටම සීල 500ක් දෙන අවකන්තේ මහා රහත් භාවිතයි. සම්මේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ තමග්ගෝ විසුද්ධිය. තුන්වෙනි පිළිසෙට මේ ගාථා වැහෙනකොටම උමාත්‍යක් වැඩ භාවනා කමඨානි කිසිදු විශේෂ ආධිගමයක් ලැබේ නැත. මේ මොහොතේ ඒ 500ක් දෙන වහන්සේ මහා රහත් වහන්සේට ලෝතර බුද්ධජානන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණ මහිමය, එවැනිම සත්‍යාගේ මනුෂ්‍යානන් ගුණ මහිමය, බුද්ධෝ ගුණ මහිමය හොඳින් තේරුම් ගන්න මේ වාගේ අවස්ථාවන් ඉදී පුළුවන් වෙනවා. පළමුවෙනේ ගාථාවේ තේරුම සම්මේ සංඛාරා අනිච්ඡාති ප්‍රත්‍යයෙන් කටගන්න දැරින් සංකත සංඛාර ධර්මයක් යල්ල අනිත්‍යය කියා යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනා ඥානෙන් දපිද අත නිංගින්නේ දුක්ඛේ ඒ දක්නා කෙනෙහි මේ පංචස්කන්ධ දුකෙහි කලකිරේ ඒස මග්ගෝ විසුද්ධියා මේ කලකිරීමේවත් නිර්විදාව විසුද්ධියේවත් සාන්ත නිවනට මාර්ගයයි. සම්මේ සංඛාරා දුක්ඛාති හේතුන් කටගත් සියලු සංස්කාර දුක්ඛයයි කියයි. යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනා ඥානෙන් දකීද අත නිබ්බින්දති දුක්ඛේ ඒ දක්නා කෙනෙහි සංසත්තන්‍ය දුකෙහි කලකිරේ. ඒස මග්ගෝ විසුද්ධිය එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණ ආභෝධයේ මාර්ගය. සම්මේ ධම්මා අනාත්තාදී යදා පඤ්ඤාය පස්සති. සියලුම සංකත ධර්ම අසංකත ප්‍රඥාප්ති ධර්ම අනාත්තයි කිය යම් විටින් විදර්ශනාඥානෙන් දැකේද අත නිබ්බින්දේ දුක්ඛේ දේශමග්ගෝ සුඛ්‍යා එකල්හි සංචත්තන දුකේ සංකෙදේ ඒ නිර්විදාව කලකිරීම විසුද්ධි සංඛාත නිර්වාණය මාර්ගය. ඒකයි ගාථා තුනේ කෙටි තේරුම. දැන් මෙතන අපට පැහැදිලි කරගන්න කරුණු රහසක් කියනවා. සම්පේ සම්පේ කියන්නේ අනවශේෂ නිර්දේශිත කියන්නේ කියන්නේ අනවශේෂක ඉතුරුවක් නැහැ. ස්තබ්ද සම්පේ අනවශේෂාත් ඉතුරුවක් නැහැ සියල්ල. කවද සියල්ලක්ද සංඛාරා සංස්කාර සියල්ල. ඉන්කාස්කාරය එතකොට මේ සංස්කාර කාරියකට බෑ පැහැදිලි කරගන්න යුතු කාරියක් සංස්කාරය ඒ සංස්කාර කියන ಪದය ඒකෙන් හතරකට විසුද්ධි මාර්ගයේ විතර වෙනවා සංස්කාර කියන ಪದය සංකත සංස්කාර අභිසංකත සංස්කාර අභිසංකරණ සංස්කාර කයෝගාන සංස්කාර කියන සංකත සංස්කාර අභිසංකත සංස්කාර අභිසංකරණ සංස්කාර කයෝගාදී සංස්කාර තේරුම් ගන්න. එින් මෙතන සංකත සංස්කාර සියල්ල සම්පින්දණය කරගන්න වචනයක්. සංකත සංස්කාර. ඒ කියන්නේ නිර්වාණ ධාතුව හැර නිර්වාණය කියන අසංකත ධාතුව. නිර්වාණ ධාතුව හැර ඉන් මේකේ තියෙන ලෞකික ලෝකෝත්තර සියලුම චිත්ත ඡායක රූප ධර්ම සංකත සංස්කාරයට වැටෙනවා. එතකොට සිත් 89 ඡායක 52 අපේසු රූප. හැබැයි මෙතෙන්දී අනිත්‍යතාවයේදී අනිත්‍ය ලක්ෂණයෙන් දැකිය යුතු බැවින් ලෝකෝත්තර චිත්ත ඡායක ධර්ම වෙන් කරන්න වෙනවා. ඒකට ලෝකෝත්තර චිත්ත ඡායක ධර්ම විදර්ශනාට ගන්නේ නැහැ. ලෝකෝත්තර චිත්ත ඡායක ධර්ම 36ක් නිර්වාණය විදර්ශනාට ගන්නෑ. එනිසා ලෞකික සිත් 81 එකේ ඡායක 52 අතිසි පරමාර්ථ වශයෙන් මේ කොටස් තුන. මේ වටින සංකත සංකාර. මේ සංකත සංකාර ඇතුලේ තමයි ඉතිරි අර්ථ තුනක තියෙන්නේ. අපි සංකත සංකාර ඊළඟ. අපි සංකත සංකාර කියන්නේ කළ කුසල අකුසල නිසා හටගත් විපාක චිත්ත ඡායක කර්මජ දූත. සංගතවක දැනීම හටගත් විපාක චිත්ත ඡායක සහ කර්මජ රූප. මේවා කියන අභිසංකත සංකාර. මේවා සත්‍ය සංකාර වල පමණයි. අර සංකත සංකාරය සකේතිනික අචේතිනික සියල්ලක සාධාරණ ලක්ෂණයක්. අභිසංකත සංකාරයේ වැටෙන්නේ සත්‍ය සංකාර වල පමණක් ලැබෙන ධර්ම කොටසයකටයි. ඒ කියන්නේ ලෞකික විපාක චිත්ත දෙකයි එයින් විපාක කායක ධර්ම කිහිපයයි කර්මජ රූප නිස්සය. එන්නේ මේකට කියනවා අභිසංකත සංකාරය. කුසල අකුසල කළ බැරිම කටගත් දේවල්. අභිසංකරණ සංකාර තුන් යන්නේ අභිසංකරණ සංකාර කියන්නේ කුසල අකුසල චේතනා සියල්ලයි. නම. ලෞකික වාක්‍යයෙන් කුසල අකුසල චේතනා කියනවානේ 29ක් අකුසල චේතනා 12යි ලෞකික කුසල චේතනා 17 29යි. එන්නේ මේ චේතනා 29 කියනවා අභිසංකරණ සංකාර. ඒ කියන්නේ විපාක චිත්ත ඡායක ධර්ම සහ කර්මජ රූප උපදවන හේතු අභිසංකරණ සංකාර. අයෝග අභිසංකාර කියන්නේ වීර්යය නම. යම් කිසි ක්‍රියාවක් සඳහා ගන්න උස්සායයට වීර්යයට කියනවා අයෝග අභිසංකාර. එතකොට දැන් මෙතන සංකත සංකාරය කියනකොට ලෞකික සියලුම ධර්මයි. අද සංකත සංකාරය කියවම ඒ සියල්ල මේ සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අද සංකරණ සංකාරය සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අයෝගාද සංකාරය සංකත සංකාරයට ඇතුළත් වෙනවා. ඒකා මෙතන සත්‍ය සංකාර අනිත්‍යයි කියනකොට අර ලෞකික සිත් 81ක් හේතන ඡායක ධර්ම 52ක් අටවිසි මූලයන් තුනින්ම මේ ධර්ම සමූහය යැදෙනවා. තව සම්මුති වචනේ කියනකොට සම්මුති වචනේ කියනකොට මේ මහා අපලව මහා සාගරය මහා මේරු චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරක ග්‍රහ ලෝක සතර ආකාය මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක 16 අරූප ලෝක 4 එවාගේම ජාති ක්ෂේත්‍ර දසදාස සත්වල ආඥා ක්ෂේත්‍ර නිර්ලක්ෂ්‍යක් සත්වල විශේෂ ක්ෂේත්‍ර අනන්ත සත්වල යොකෝම වෙන්නේ සංකත සංකාරයේට සම්බේ සංකාරා කියන කදී අපේ ආත්මය ගැන සංකීර්ණ කතා කරනකොට ඒත් ලෝංගීය දස් සම්මස්සාරය පැහැදිලිවම වක්වාද අදමස ආත්මාව ගලමු කෙලිය ඇලදිව කපමස බඳගන්න අතන ගන්න පැතුන වහර පැතුන වහර බල ඉස්මල තිස් තෙන් කරවලේ ගහදී මේ දෙතන කඳුළු උරුම තෙල දෙනසක සඳ මිදුළු මොත් කොටස් ඉස්ලික සම්මේ සංකාර ඒ වගේම චක්කුසෝත ගාම ජීව ආකාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශා මේ ධර්ම ආයතන 12 ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්පන්ධ 5 ඒ වගේම ධාතු 18 ඉන්ද්‍රිය 20 ඔක්කොම වෙන්නේ මේ සියද සම්මේ සංකාර පරිදයි අපේ පරිහරණය කර දේවල් මේ දේවල් ගනවල් ඇලපොතු ඒ වගේම ඇතිලි කොට්ටෙමෙන්ට ඒ වගේම කෝප පිඟා ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් ඉලෙන්දල් ඔක්කොමයි තියෙන්නේ සම්මේ සංඛාරාදීන පදේ. එතන සම්මුති වශයෙන් ගන්නකොට මේ සියල්ල සංඛාරාදීන පදේ ඇතුළත් වෙනවා. මේ සියල්ල හේතුකෙන් හටගත් හේතු සමවායයෙන් හටගත් දෙයයන් ඒවා සම්පත සංඛාර. එතකොට මේ සම්මේ සංඛාරා අනිත්‍යකින පදේට දුක්ඛකින පදේට සම්මේ සංඛාරා කියන පද සාධාරණයි. ඉරට කියන්නේ අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ දෙකම. ඊළඟ සම්මේ ධම්මා අනාත්තා දෙයතන සංඛාරා ලෝකිය ධම්මා කියලා පදයක් දේශනා කළා. මේක කියනවා තේරුවා. දෙන්නේ සම්මේ සංඛාරා අනාත්තා කියන තිබුණා. නම් එහෙම නෙමේ අනාත්ත කියන පදයට ගැලෙන්නේ ධම්මා කියන වචනයයි. ඒ මොකද ඒ සංඛාරයන් හේතුයෙන් හටගත් දෙයක් දැන් අපි දන්නවා. හේතුයෙන් හටගත් කියන සංඛාර. නම් ධම්මා කියන පදේ ඇතුළත් වෙන අසංකතයක. ඒ මොනවාද අසංකතය? දැන් නිර්වාණ ධාතුව අසංකතයක්. නිර්වාණ ධාතුවේ හැර තව අසංකතයක් තියෙනවා. ඒවත් කියන්නේ ප්‍රඥාවක් කියන්නේ. ප්‍රඥාවක් කියන්නේ. දැන් අපි සම්මුති වචනේ පාවිච්චි කරනවානේ දැන් කන්නම් කර මේ දන් කර සරණම් කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සුමන හේවැද සෝබත නොය ලම් කියනවා මේ කල්ප කෝටි අසං ගන්න ඈත නම් ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේගේ නම කියන සරිවිත් මංගලම් ආනන්ද සාසක රාහුලාගේ මහෝත්තරයන් වහන්සේගේ නම් කියනවා ඒ වගේම දුටු ගැමුණු පරාක්‍රමබාහු ඒ වගේම තවත් ඒ වගේ පාලි සිංහාදී නම් කියනවා දැන් අද කාලේ වුණත් මේ දෙනාගේ නම් අපි භාවිතා පුජලනවා. ඒ වගේම කුරුසලක ආදීත නම්, යෝධනාවක නම්, මාර්ගවක නම්, ඒ වගේම ගංගාවක නම්, භූමි පරවක නම් මේකේ නම් පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන නාම සම්මුති මේවා අපි කියන්නේ ප්‍රඥප්ති කියලා. ඒ එක එක භාෂාවතුන් මේ විදිහට පාවිච්චි කරනවායි නම් ඒ පාවචකම සම්මත දේවල් අසංකතයි. ඒවා හේතුවකින් හටගත් දෙන්නේ. ඊයේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ පේන්නේ නැහැ. ඇතිවීමක් ඇතිවීමක් පේන්නේ නැහැ. දැන් දීපංකර කියන උතුම් නම කොච්චර කිව්වත් ඒක ගෙවෙන්නේ නැහැ. අසං වෙන්නේ නැහැ. තව අනාගතයේ ලෝකුඩා දුරු පොල් ගණ පරණ වෙනම පාවිච්චි කරාවි. ඒක වෙන්නේ නැහැ. අනිත්‍යයක් පේන්නේ නැහැ. අන්නේ වාගේ ප්‍රඥාවතිය අනිත්‍ය දුක් දෙකට ගැනෙන්නේ නමුත් ඒක අනත්තයි අනත්තයි එනිසා තමයි අර සංස්කාර ධර්ම සහ ප්‍රඥාති ධර්ම එසියල ධම්මා කියන පදේ පැතුලක් කොට සංසේ ධම්මා අනන්ත ආදිය දේශනා කළා සුද්ධ යෙදි වියක සංස්කාර බලන්නට ඕනේ අනිත්‍ය දුක් අනත්ත කියන්නේ ලක්ෂණත්‍රය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය තමයි විදර්ශනා. ගයි සීලවෙන් තේසු උපාද්‍යං තථාගත අට්ඨතර හිංකද සම්බුද්ධේන ප්‍රකාශිත. යතපතා ගාතාවන්නේ ලෝකේ ජනතාව සිල්ලුතුන් කොට ධාලාදී මාකද සමුනව දෙවොලෝ බමනෝ යවන්න සරුවක් යන වහන්සේලා පහළ වුණා නෙමෙයි. අකුරු අටක් ඇති පද තුනක් වතහ දෙන්නයි පහළ වුණේ. අනිච්ඡං දුක්ඛං අනත්තා අනිච්ඡං අකුරු තුනයි දුක්ඛං අකුරු දෙකයි අනත්තා අකුරු තුනයි මේ අකුරු අටයේ පද තුන තමයි දේශනා කරලා තියෙන්නේ මේකට කියනවා විදර්ශනා කියලා ඒකට කියනවා සාමාන්‍ය ලක්ෂණ මේ සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු සෑම දෙයකම පොදු සාධාරණ ලක්ෂණ තුන. සංස්කාරයන්ගේ පොදු ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ පොදු ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම සඳහා තමයි සීල විසුද්ධිය, සීල සම්පත්‍ය අවස්ථාව, චිත්ත විසුද්ධිය, ඥාන සමාපත්‍ය අවස්ථාව, ධිට්ඨි විසුද්ධිය, නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව, සංකාර කරන විසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව අවබෝධ කර ගන්න අවශ්‍යයි. මග්ගාමග්ග ඥාන දර්ශන හේතුද්ධිය උද්‍යම් ඥානිය අවශ්‍යයි. භංගානුපස්සනාව ඉන්නාට භංගානුපස්සන එවැගේම පාදුපත්තාන ආදීන නිබ්බිදා මුක්තිත සම්මිතා පරිසංකාන පස්සන මේ ඥාන පරම්පරාව අවශ්‍යවන්නේ නිදුනේ ලක්ෂණ තුන අවබෝධ කර ගන්න. ලක්ෂණා බෝධ කර ගැනීම තමයි නිදර්ශනාව. මේ ලක්ෂණ ඒකා බෝධ කර ගත්තා නම් කමාවන්නේ නැහැ. මක්නිසාද? අත නිබ්බින්දති දුක්ඛේ. ගාථා තුනේම තියෙන අත නිබ්බින්දති දුක්ඛේ. මේ පංචස්කන්ධයේම නම දුක්ඛ කියන වචනේ. දුක්ඛ සංඛ්‍යාත පංචස්කන්ධයේ කෙරෙහි පංචස්කන්ධයේ නැමෙති දුක්ඛය කෙරෙහි අනුකීමකටපත් වෙනවා. නිර්විදාතපත් වෙනවා. නැරීමකටපත් වෙනවා ඒ නිර්විදාව ඒ පරිපරිණීම අයිතිවන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අනුලෝම ශාන්තියට ඒක මාර්ගෝ විසුද්ධිය කිය විසුද්ධි සංඛ්‍යාත නිවනට මාර්ගයයි නිර්වාණ ධාතුවර නම විසුද්ධි විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයකදී මාර්ගය තමයි ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙහි ඇති වෙන මේ නිර්විදාව පංචස්කන්ධ දුක්ඛය කියන කලකෙලි. ඒකෝ දැන් අපි සලකා බලනකොට වටිනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කොහොමද අපි අවබෝධ කරගන්නේ? ඊටකාගණේලා කාරණය. අත්‍යවශ්‍ය කාරණය. බුද්ධ ආගමේ හැරෙන කිසිම ආගමක කිසිම දර්ශනයකදී අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගැනීමේ උපදේශයක් නැහැ. මේ අවබෝධ නොකරගත්තොත් කවදාකවත් දුකෙන් මිදෙන්නේ නැහැ. මේ ආબોධ කරගත්ත කෙනෙක් කවදාකවත් දුකේ රැඳෙන්නේ නැහැ. මේ ආબોධ කරගන්නට උපාය මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා වැඩි. සීලය, වාත සීලය, එවැගේම ප්‍රවෘජිත අනගාരിക සීලය කොටස් තියෙනවා. වාතේව සීලවන්තව හෝ, පරිදිව අනගාരികව සීලවන්තව හෝ සීල විසුද්ධියට පත්වන්න ඕනේ. ඒ සීල විසුද්ධිය කියන්නේ සමා සමාගම්ව ගත්ත සීලය අංග 8කින් සිවිසුද්ධව ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මොනවාද මේ අංග 8? අකන්න, අච්චිද්ද්‍ර, අසදල, අකන්නාස, උචිස්ස, විඤ්ඤුක්කසත්, අපරාමත්ත, සමාධි සංවර්ධනික. මේ කරුණ 8ෙන් සීලය ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මේකයි සීල විසුද්ධිය. අකන්න කියන්නේ සමා සමාගම්ව ගත්ත සීලය මුලින් අගින් එක පදයක් නොකැඩී තිබෙන්නට ඕනේ. අකන්න. අචිත්‍ර කියන්නේ තමා සමාදන්ව ගත්ත සීලයේ මැදින් එක පදයක් නොගිජී තිබෙන්නට ඕනේ. අසබල සීලය කියන්නේ තමා සමාදන්ව ගත්ත සීලයේ ඒ නියත ශික්ෂාපද කීපයක් නොකැඩී තිබෙන්නට ඕනේ. අකල්මාස සීලය කියන්නේ තමා සමාදන්ව ගත්ත සීලයෙහි තනින් තනින් තනින් සිට බද නවීජීති දෙන්නට ඕනේ. මේ ලක්ෂණ හතරයි. බුද්ධ සීලය කියන්නේ කල්ලාවට වහ නොවි සීලය රැකිය යුතු වෙනවා. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම්බු නාම මේවා අපේක්ෂා කරගෙන සීල දැක්ක එතන කෘෂ්ණාවට වහල් වූ සීලයක්. කෘෂ්ණාවට යටත් වූ සීලයක්. ලෞකික සම්පත් තථාගත සිල් රකින්නවා නම් ඒක කෘෂ්ණාට යටත් වූ සීලයක්. එහෙම නැතුව එළින්ම මාර්ගඵල නිර්වාණ අවබෝධයේ අපේක්ෂාවෙන් සීලය පුරන්නට ඕනේ. ඒක බුද්ධිස්ත සීලයයි. විඤ්ඤුක්කසත් අපරාමත්ත අපරාමත්ත විඤ්ඤුක්කසත් විඤ්ඤුක්කසත් කියන්නේ තමා රත්නා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිළිගත් සීලයක්. උන්වහන්සේලා සාදුකියා සතුට වෙන සීලයක්. උන්වහන්සේලා පුරලද සීලයක්. ඒ ඥානවන්තයාගේ ප්‍රසංසාවට ලක්වන හැරදාන සීලය නිමේ ප්‍රසද්ද සීලය. අපරාමක කියන්නේ මේ සීලයෙන් මට මහේසාක්‍ය දිව්‍ය සම්පත, මහේසාක්‍ය බ්‍රහ්ම සම්පත, මහේසාක්‍ය මනුෂ්‍ය සම්පත ඒව ලැබෙන්නට ඕනේ. ලෞකික සම්පත්‍ය අපේක්ෂා කළා නම් එතන කන්නාවයි චිත්තයයි දෙකෙන් සීල ස්පර්ශ වුණා. පරාමාසනේ වුණා. එහෙම නැතුව නිදියම නිවාන ප්‍රාර්ථනාවේ සීලේ රැකීම අපරාමත්ත සීලයයි. මේ විදිහට අපලා සීලයක් ඇත්තේ සීලවන්තය බහක්ුණට ගියා. ගරිතලාවකට ගාතලාවකට ගියා. කැලෑරුකට ගියා. ඉරේපත්තාණයකට ගියා. භාවනාවකට බින්දු ආරයක් ගන්න විට සමාධි වෙනවා. ඒ සමාධි කරගන්න සුදුසු පමණට ප්‍රඥා සීලය සමාධි සංවර්ධනක සීලයයි. මෙන්න මේ කියන කරුණාවෙන් ප්‍රඥා සීලය සීල විසුද්ධියයි. විෂුන් වහන්සේගේ සීලය සීලයන් අතරින් උතුම්ම සීලයනේ, කෝපයක් සංවර සීලයනේ. ඒක සතර සංවර සීලේ නමින් හඳින් වෙනවා. ධාතුමෝක සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආදීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සංවිසුද්ධ සීලය. මේ සිව් ආකාරයෙන් විසුද්ධ වූ විසුද්ධ වූ උතුම් වාත තමුන්නා වූ සීලයක් ඇති සීලවන්තයා කියලාට සමත භාවනාවක දෙන්න තුනේ. සීලයෙන් සමත භාවනාවක කාර්යවත් කරනවා. ළමුන් තනගේ චරිතයට අනුරූපව භාවනා සමගහනක් තෝරගන්නට ඕනේ. සමත භාවනා කියනවා 40ක්. ඒ 40න් 30ක්ම කියනවා ධ්‍යා ලැබෙන භාවනා. ධ්‍යා ලැබෙන භාවනා ධ්‍යාත්ම කියනවා. එයින් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙන භාවනා 11ක් තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 3ක් තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ පමණක් ලැබෙන භාවනා සමතක් තියෙනවා. ඒ වගේම උපාත ධ්‍යාන සියල්ලම ලැබෙන කර්මස්ථාන තියෙනවා 11ක්. අරූප සමාපත්තු 4ක්. එයින් දස කසින, දස අසුබ, දස අනුස්සති සතර බබ නිහරනේ ආහාරයේ පටික්කෝල සංඥා චතුදාස් අවස්ථාන අරෝක සමාපatti සියල්ල 40යි. මේ 40න් දසකසනයක් දසාසුභයක් කියන විස්සත් ආගතාසතිය ආනාපාන සතිය 22ක් බ්‍රහ්මවිහාර 4ක් 26ක් අරෝක සමාපatti 4ක් කියන 30 අර්බනර කරලස්තර 30යි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති කියන අටක් ආහාරේ පටිකූල සංඥා ධාතු මනසකාරක නෙමේ 10 උපකාර සමාධිය ගැන කර්මස්ථාන 10යි. සියල්ල අතේයි. එයි දස අසුභයයි කායගත අසුභයයි කියන 11න් පුළුවන් ප්‍රථම ධානයේ පමණක් ලබා. දෙත්තරුණා මුදිතා නෙමේ පුළුවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුනක් පමණක් ලබනවා. උපේක්ෂා බමුණේදී හතරවෙනි ධ්‍යානයේ පමණක් ලබන්න පුළුවන්. ආනාපාන සතියේනොත් දස කසනේන රූපාවචර ධ්‍යාන හතරම පහම උපදවන්න පුළුවන්. දස කසනේ අතුරින් ආපාස කසනේ පැරිසි නමේ අරූප සමාපatti හතර උපදවන්න පුළුවන්. ඒ විදිහට සමත භාවනාවේ පිළිවෙල. ඉන්දැයි අපි බලාපොරොත්තු වන්නේ තෝනේ දැන් මේ කාලේ බොහෝ යෝගාවචරිනෝ ඉතා ඉක්මනින් නිවන් දකිනු පිණිස විදර්ශනා භාවනා කරනවා. ඒකත් හොඳයි. මත් නිසාද විපස්සනා යානය ඒ භාවනා මාර්ගය. සමත යානක විපස්සනා යානක කියා මාර්ග දෙකක් තියෙනවා. සමත යානකයාට ධ්‍යාන සමාපත් උපදවාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. විපස්සනා යන්නේ අර ක්ෂණික සමාධියේ විපස්සනා සමාධියේ පමණක් සාධක කරගෙන විපස්සනා වඩා නිවන් ලබන. එය ඇතිකෙනු සුෂ්ක විදර්ශක. ඒ සමාධි වශයෙන් ධ්‍යාන වඩාගෙන විපස්සනා වඩාලා අත්ෙන උතුමන්නේ කියන්නේ සමත්‍යානික. ඒක සමත්‍යානික වශයෙන් අපි සලකා ගලුවොත් මෙන්න මේ විදිහට සලස්නා අද ලංකාවේ ගලාගෙන දුමු රටේ භාවිතාවයි. පසුගිය වස්සාන කාලයේදී උරුමරාජෝ ඇඳුම් වලේ මේ සතුන් දෙපිය දිබවතෝ කාසවතෝ ඊළඟට මාර්ගකම් අනිත්‍යතෝ කියන්නේ මේ පදයෙන් පංචස්කන්ධ අනිච්චාදී අනිත්‍යන්තිකතාය ආදිවන්තකා පංචස්කන්ධ අනිච්චා එනම් සිලක්ෂණය අනිත්‍යන්තිකතාය ඒ කියන්නේ ඉස්තර නැති බැරි ආදි අන්තවතාය මුලක් පදා නැති බැරි මුල කියන්නේ උපදීම අග කියන්නේ නැතිවීම යම්කිසි ධර්මයක ඇතිවීමක් නැතිවීමක් කියන මුලක් පදා ඇතිනම් ඒක අස්තිරයි ඒක තමයි අනිත්‍ය ලක්ෂණය පංචස්කන්ධයේ පලෝකතෝදී ජනාමියාගේ මරණයේදී පරිජනතෝ සංජාත්කන්දා කලෝක ධම්මා. ඒ කියන්නේ ඉදීම, දිරීම, දිදීම. මේ අවස්ථා තුනෙන් කලු දෙනවා නම් ඒකට කියනවා කලෝක ධම්ම. ඒකත් අනිත්‍ය ලක්ෂණය. සංජාත්කන්දේ කලතෝදී උත්පාද ජරාභංගේහි ජනාමියාගේ මරණයේදී ලාභාදීක ලෝක ලාභාදීක ලෝක ධම්මේ පතරිතතෝ පංචස්කන්ධ කල ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණ තුනෙනුත් අතනෝ ධාමිනු සරණය වෙනවා ඒක තමයි කලතෝ කියන්නේ ඒකත් අනිත්‍ය ලක්ෂණය ඊළඟ පබංගුතෝ කලතෝ පබංගුතෝ සබ්බාවත් නිපාතිකාය සබාවේන කියන පරසේනිට පබංගුප ගමන සීලතෝ පබංගුතෝ ඒකනේ ස්වභාවයෙන් ස්වභාවයෙන්ම සාස්කාර දිදෙනවා උස්සාවයෙන් කියන්නේ පාප්‍රණයෙන් දිදෙනවා පාප්‍රණයෙන් දිදෙනවා ස්වභාවයෙන් දිදෙනවා නම් යම ඒකට කියනවා පබාවු ඒක අනිත්‍ය ලක්ෂණ ඊළඟට අද්වතු සම්භාවත් නිපාතිකාය කෙලභාවත් ච අභාවත අභාවත පංචස්කන්ධ අද්ව ඒ කියන්නේ හැම අවස්ථාවකට ප්‍රතිද වේවා ඉදීමට ජරාවට ව්‍යාධියට මරණයට විතර නාමයක කපිත වෙනවා. ඒ වගේම කිර භාවයක් ඉතිර භාවයක් නැහැ යම් කිසි දෙයක. ඒකට කියනවා අද්දු. අද්දු කියලා කියන්නේ ඒක. ඒකත් අනිත්‍ය ලක්ෂණ. විපරිණාම ධර්මතෝ ජරාවේ මරණයෙන් සාපේ ඡේදා පරිණාමක පිටාය විපරිණාම ධර්ම. දිරියෙමි මරණයයි විපරිණාමයේ පැමිණෙනවා. ඒක තමයි විපරිණාම ධර්මයක අනිත්‍ය ලක්ෂණ. අසාරකතෝ අසාරකතෝ කියන්නේ දුක්ඛලතාය සුඛ භංගනීතායක එක්කුවේ සුඛ භංගනීයනායක අසාරක ඒ කියන්නේ දුකල බැරි ගාක එළියෙන්නේ පහසෙන් කඩන්න පුළුවන් බැරි කඩන බැරි අසාරක කියනවා අසාර කියන්නේ හරයක් නැහැ කියන එක හරයක් නැත්තේ මත්සහක දිනෙන බැරි ඒකත් අනිත්‍ය ලක්ෂණය එවගේම සාස්වතෝ වදකත විභවතෝ විභවතෝ කියන්නේ විභව සම්භූතතාවය විගත බරතාව විභව සම්භූතතාව විභව. ඒ කියන්නේ හේතුකින් හටගත් දැයි. විභව කියන්නේ මෙතන හේතුව. ඉඳෙන හේතුව. ඉඳෙන හේතුකින් හටගත් දැනෙන ඉඳෙන සුළු දැනෙන එතන තමයි ගාන වෙනවා ඒ විභවතෝ ඒ විභවතෝ කියන්නේ කොටින්ම අනිත්‍ය ලක්ෂණය තමයි සාධවතෝ ආශ්‍රයයන්ට අරමුණු වන බැවින් සාධවතෝ සංකතතෝ සංකතතෝ කියන්නේ සැබවින්ම හේතුයෙන් අටගත් බැරි හේතුයෙන් අටගත් බැවින් ඒක අනිත්‍ය ලක්ෂණයට පත් වෙනවා හේතු නිරෝධ වෙනකොට ඵල නිරෝධ වෙනවා ඊළඟට මරණ ධම්මතෝ නැරල මරණ ධම්මතෝ කියන්නේ දිදෙසබා මේ ලක්ෂණ 10 අනිත්‍ය ලක්ෂණයේ හැටියට හඳුන්වනවා අනිත්‍යතෝ කලවකතෝ චලතෝ අභංගතෝ අද්වතෝ විපරිණාම ධම්මතෝ අසාරකතෝ විභවතෝ සංකතතෝ මරණ ධම්මතෝ ඊළඟට අනත්ත ලක්ෂණ 5 තෝරා ගත්තාම දුක්ඛ ලක්ෂණ 25 පහකින් තේරුම් ගන්න පුළුවන් පරතෝ කියන පදයක් එච්චතෝ දුක්ඛතෝ ශුන්‍යතෝ අනත්තතෝ කියන පද අතර මේ පද පහ අනත්ත ලක්ෂණයේ වශයෙන් ගැලෙනවා. පරතෝ කියන අවතතෝ අවිදෙහි අවතතාය අවිදෙහි යතාය පරතෝ. ඒ කියන්නේ කිසි කෙනෙකුගේ වශයෙන් මේ පරතෙන්නේ නැහැ. කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුගේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ. නිසා කරතු. සිත්තෝ කියන්නේ නිත්‍ය සුඛ සුභාදීවි සිත්තායෙච්චතෝ. නිත්‍ය සුභ සුඛ ආදී සාර ස්වභාවයක් නැති නිසා නිත්‍යයි. සිත් කියන්නේ අනත්ත. සුච්චතෝ සිත්තායය සුච්චතෝ. අපතංගේ ඒකාන්තයෙන් දුක්ඛාන්තයෙන් කියන්නේ කියන්නේ යම් කිසි දෙයක් ඉස්නක් අනිත්‍ය නিত্য සුභ සුඛ ආත්ම ස්වභාවයෙන් කියන්නේ ඒක තමයි සුත්‍ය කියලා කියන්නේ ඒකත් අනත් කියලා කියන්නේ කියන්නේ සාමි නිවාසී කාර්ක වේදක අදිස්ථායක ගිරේතෝ සුඤ්ඤත ඒකනේ ස්වාමීක් නැ වාසය කරන්නේ නැ සාමි නිවාසී දේදක නිදින්නෙක් නැ කාර්ක කරන්නේ නැ අදිස්ථායක විධාන කරන්නේ නැ ඉතිමෙදෙක් නැ කිසි කෙනෙකුට අයිතියක් නැ ඒකයි සාමි නිවාසී කාර්ක වේදක අදිස්ථායක විරහතක ඒ කිසිම බලපෑමක් නැ ඒකයි සුඤ්ඤත කියන්නේ අනත්තකෝටි සයන්ත අස්සාමි අස්සානිකාදිතාය අනත්තක තමාම තමාට නැ තමාම තමාට කැමති දෙයක් පවතින්න බෑ එනිසා අනත්තක මේ ලක්ෂණ පහ අනත්තක පරේ දීර්ඝා තුච්ඡා සංඤ්ඤ අනත්තක ඉතිරිපද සියල්ලම දුක්ඛ ලක්ෂණ දුක්ඛ ලක්ෂණ වැඩිම පදයක කියලා තියෙනවා දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අගා ආබාධා ඊළඟට ඉති උපද්දවා භය උපස්සග්ගා අතාන අනේන අතරන ආදීනව අගමුලක වදක සාතව මාරාවිතා ජාග්ගම්මා ජරාගම්මා ව්‍යාධිගම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකලේශ ධම්මා මේ පද 25ම දුක්ඛ ලක්ෂණ දුක්ඛතෝ භෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ මේ පදෝද තේරුම අටපකාර සඳහන් වන්නේ උපාද පංචස්කන්ධ දුක්ඛාදී දුක්ඛාති උද්‍යාපේ ප්‍රතිපීලන කාය දුක්ඛ වර්තු කාය දුක්ඛතෝ ඒ කියන්නේ උදය වය දෙකින් විතර විතර පෙළෙන බැරිද දුක්ඛතම වස්තුවක් වන බැවින් පංචස්කන්ධ දුකයි දුක්ඛලක් පක්කේ යාපනයේ කාය රෝග මූලකාය පංචස්කන්ධ රෝග. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් යැපෙන්නේ කියලා. යැපෙන්නේ හේතුන් අනුවයි. රෝග රෝගයන්ට මුල නිසා රෝග. ගන්නතෝ. ගන්නතෝ. දුක්ඛතා කුල යෝගිතාය ඉලේකාපුච පග්ගරණකාය උපාද ජරා භංගේහි බුද්ධමාතක විපාක පරිපක්කතායේ පරිධිනකායේ ගන්න. ඒ කියන්නේ දුක්ඛතාවුන යෝගිතායි. විතර නිරතුරුවම උලක් ඇමුනා මෙන්න වේදනා කරනවා. ඉනේ කාසික පග්ගර නැතායේ සරණ ගලන්නා මෙන් කෙලස් ජගේක. ඒ වගේම අක ගැනීම, පැවතීම, ඉන්දියල කියන අවස්ථා තුනේ අර තුවාගේ දෙවියා යදී අපටගෙන සැසවල උපුරන්නවා වගේ මේ පංචස්කන්ධය පීඩාවට පත් වෙන දෙයක් ගැනීම ගන්නට. සල්ලතු ඊලා ජනකතාය අන්තෝ සුදනතාය දුක් නිහතාය දුන්නියතාය කල. ඒ කියන්නේ විතරම කෙලෙනවා. ඊලා ජනකතාය යාකිත කෙනෝගේ උලක් අනුනා නම් සපෝටාරි තැනකට විතර කෙලෙනවා. ඇතුළත වේදනාව කරනවා. ඒක ඇදලා ගන්න බැරි වෙනවා. ඒ නිසා එකට සම්ල කියන ඒ වාගේ පංචස්කන්ධ. අගතෝ, අගේතුකාය අගතෝ. මේ පාප ධර්මයන් දෙක හේතුවක්. අපාගාමී පාප ධර්මයන් දෙක හේතුවක් වෙන දැනෙත් පංචස්කන්ධයේ අග. ආබාධතෝ. අසේනිභාව ජලකතාය, ආබාධ පදාර්ථානකාය ආබාධතෝ. සමාව සමාවක් නැහැ. එළ වෙලාවෙ නෙදේ නැහැ. එළ වෙලාව රෝග ආබාධ වලින් එළෙන උපන්දාකට. ඒක ආබාධ. ඊළඟට ඊතිතු අනේක විේෂණාවහතාය ඊතිතු. මේ පංචස්කන්ධයේ මේ විේෂණයන් ගෙන දෙනවා. මේ විේෂණයන් පාත්‍ර වේවා. රෝග රෝග විේෂණ භෝග විේෂණ, ඊති විේෂණ, ඥාති විේෂණ මේ ආදි මේ විපස්සෝට පාත්‍ර වේවා. විේෂණ. ඒකද ඊතිතු. කප්පවතු කප්පවතු කියන්නේ අම්පිකාණන්ගේ ඉපුණාණන් අනත්තාණන් ආව නැතෝ. සබ්බෝ සබ්බෝ වත්තායේ උපද්දවා. ඒ කියන්නේ කවදාකවත් හිතුවේ නැති, හිතුවේ නැති, සිහිනකින්වත් හිතුවේ නැති මහා විපත් වලට මුහුණ පාන වෙනවා. මහා විපත් වලට මුහුණ පාන නොයෙ උපද්දරයන්ට භාජන වෙනවා. ඒසෝ උපද්දක. වායතු. සබ්බයානම් ආකරතාලේ. කොතම සංඛාතස්ස ප්‍රතිපදකාට බය. ඒ කියන්නේ සියලුම භවයන්ට ආකරයක්. භය සංසිඳීම සංඛ්‍යාත නිර්වාණයක ප්‍රතිපක්ෂයක්. නිසා පංචස්කන්ධයේ භය. උපස්සබ්දෝ. උපස්සබ්දෝ. අනිත්‍යයි අනත්‍යයි අනුබද්ධකාය දෝෂෝපස්සබ්දකාය උපද්දවාවිය අනිදි වාසනාරහතායතේ උපද්ද. ඒ කියන්නේ නෙයික භයානක උපද්ද්‍රවයන්ගෙන් සමා පසුපස නුගැලගෙන යන. එවැගේම භූතාවිෂ්ඨ වූ කෙනෙකු වගේ භූතාවිෂ්ඨ වූ කෙනෙකු බලානින්ද බෑ ඔහු ස්වාමීන් ඉවත් කළේ කියන්නේ ඇත්තටම ඒ වාගේ භූතාවිෂ්ඨ වූ කෙනෙකු වගේ උපද්දරයකට පාත් වෙන්න බැරි ඉස්සස්සක්. ඊළඟට අතාන අතාන කියලා කියන්නේ අතා එනතෝ අලබ්ධනේ කියනකාට අතාන. ඒ කියන්නේ කිසියෙම කවුරක් ඊමා වරණක් නැ සමාම සමාවිදින්න ඕනේ. කිම රැකවරණක් නැ නිසා අතාලක. අලෙන්නතු අල්ලියතු අනාරාතාය අල්ලීනන් අංකිත ලේනකච්චාකාරිතාය අල අලෙන්නතු. ඒ කියන්නේ සැගෙන්න තැනක් නැ. මෝහ වෙන්න තැනක් නැ. දේනෙන්න තැනක් නැ. ඒසා පංචස්කන්ධයේ අලෙන්න. අතරනතු නිස්සිතානම් භාසාර කර්තා භාවතෝ අතරනතු. එතනේ කවුරුහරි පිහිටක් හොයාගන්නවා නම් පංචස්කන්ධේ කවදාකවත් පිහිටක් ලැබෙන්නේ නැහැ, කරණක් ලැබෙන්නේ නැහැ පංචස්කන්ධේ. ඒ නිසා අසරණද. ආදීනවතෝ ආදීනවතෝ කවක දුක්ඛතාය දුක්ඛසච ආදීනවතාය ආදීනවතෝ. අපිට ආදීනං වාති ගස්සක පරත්ත තේති ආදීනවෝ කපන මනුස්සස්සේ දැන් අදිවචනයි. කන්දාකිත කපනාලේදාගේ ආදීන සදිසකාය ආදීන. ඒ කියන්නේ මේ පැවැත්ම දුක. ජීවත් වීම දුක. ඒ දුකක පැවැත්ම ඇති දැනීම එක ආදීනයක්. දෝෂයක්. සාත්‍රණීකින් කියනවා නම් ආදීනං ගච්ඡති වාති ගච්ඡති පරවත්තේ ත්‍යාදීනෝ. සිංහන්නට තම. සිංහන්නට නම ආදීනව. සිංහන්න නිතරම බැගෑ අපක් පිළිගන්නවා. ඉත නමාවම තේ බොම කබලක් කිය ගාමියෙන් ඉල්ලන නැගිටින් ඉල්ලනවා ඉලා ගන්න ඉල්ලනවා ඇහැිනවන් ඉල්ලනවා කලකිනවන් ඉල්ලනවා සමෙලනවා ඉල්ලනවා ඉතින් ගොරයක් නෑ යා යා කැටිය සබාරු ඒ වගේ බගයක් සුණාවයක් ඇති දැනි ආදීන ඊළඟට අගමූල අගමූලක ඒ කියන්නේ සතර අපායට සතර අපායට යා ජරා ව්‍යාධි මරණ ආදීන්ට අනුගල ජීවෙන යථාභේත ආවන්ට අනේක විදි උපද්දරයන්ට පාත්‍ර වෙන බැවින් අගමූල අගමූල එකද්දුත් සත්‍ය ලබතෝ නිතමුක සපත්තෝවිය විශ්වාස ගාමිතාවේ වදකෝ. ඒ කියන්නේ ප්‍රමායක සතුටු මූල දක්වන හිත ඇතුලේ ඉන්දර තියාගෙන විපක්ති කරන මේ කපිල නිතර ප්‍රතිමුකෝ සත් මේ නිතර ප්‍රතිමුකා මිත්‍රේකවා ඔය විනාමය හරි ගෙන ගස ආදාන ඔය විනාම විනාශ කරන ඒ වාගේ මේ පංචස්කන්ධයේ මිත්‍ර මුක සබිලේකා සමාන බැරිම වගේ. ඊළඟට සාසවතු කාමාසව ආසව ඉක්කාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රයයන්ට ගොඩුවක් නිසා සාසවතු මාරාමිතතු මත්තුමාර කිලේශ මාරාම ආමස භූතකාර මාරාමිතතු මත්තුමාර කියන මරණයට ක්ලේශ මාරයට ගොඩුවක් නිසා මාරාමිතතු යාත්‍රාමතු ජරාගමතු ව්‍යාගමතු ගදීන ස්වභාවක කැට දැනි මරණ ව්‍යාධියේ ස්වභාවක කැට දැනි එවාගෙම ජරාව ස්වභාවක කැට දැනි ජාත්‍යරා ව්‍යාධි ස්වභාවයට කරන ඊළඟට ශෝක ධම්මතු ශෝක හේතුකාරය ශෝක ධම්ම නිරතුරුවම ශෝක වීමේ හේතු කියන්නේ පංචස්කන්ධය පිළිදෙ ඉවරණෙමි නිසා ශෝකයට හේතුවක් පංචස්කන්ධය පරිණාමයට කැදීමට හේතුවක් පංචස්කන්ධ. උපායාස හේතුකෝ උපායාස ධම්මතු. උපායාස කියන්නේ දැඩි ආයාසය. කලතුල ගින්නක් හටගෙන ජීවිත හානි කරන ධර්මතම දුක් වෙන තැන හේතුවක් පංචස්කන්ධ. උපායාසේ සංජීවේ ධම්මතෝති. කන්නාදීක දුක්ඛිත සංජීවේ සාරණ විෂය දූපිතාවේ සංකලයේ ධර්මයි. ඒ කියන්නේ තෘෂ්ණා සංකලයේ, දෘෂ්ටි සංකලයේ, දුක්ඛත් සංකලයේ කියන මේ ත්‍රිවිධ සංකලයේ ධර්මයන්ට විෂය අඥානයක්, ගෝචරඥානයක්, භූමියක් වෙනවා පංචස්කන්ධ. මෙන්න මේ කියන කාරණා 25 දුක්ඛ ලක්ෂණයන් හැටියට මෙනෙහි කරනවා. ඉතින් මේවා එක පිටක් ගානේ යෝගාවචරයට මෙනෙහි කරන්නේ කරගතන් යන්නේ නැහැ. සැබවින්ම අර චිත්ත සමාධිය උපදවාගෙන ප්‍රධාන වශයෙන් ඕදාකපගෙන චතුර්ථ ඥාන සමයදෙන ඉන්නේ ඉන්නත් ආලෝකයෙන් බල බල මේ අනිත් ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයේ අනත් ලක්ෂණයේ ශීඝ්‍ර ශීඝ්‍ර මෙනෙහි කරන්න සමර්ථ වෙනවා. ඒතකොට මෙන්න මේ මෙනෙහි කිරීම තුළින් මේ යෝගාවචරයාගේ සංකාමයේහි අර භංගානුපාසනා ඥානය එවාගේ භාගුපාස්කාන ඥානය නිත්‍ය ආදීන ඥානය, නිත්‍යදා ඥානය, මුංචිතුකාමිත ඥානය, ප්‍රතිසංකාලපන්න ඥානය මේ ඥාන පරම්පරාව පහළ වෙනවා. පහළලා පහළලා ගිහිල්ලා අන්තිමට සංකාරුකේකා ඥානෙට වැඩෙනවා. මේ සංකාරුකේකා ඥානෙට වැඩෙනකොට යෝගාවචරයාගේ සිතේ ඇති වෙන ශාන්තිය මෙතෙක් ඇවිල්ලා ප්‍රමාණවල නැති වෙනවා. ඒ වෙලාවට තමලද අයම් කිසි ධ්‍යානයකට සමාන චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. එතේලා මිහා පැත්තේ දුක්ඛ සත්‍යය, එහා පැත්තේ නිරෝධ සත්‍යය. මේ දෙක සංසන්දනය කරන්න ගන්න. ඒ කියන්නේ පංචස්කන්ධයේ දුක්ඛ සත්‍යය, පංචස්කන්ධයෙන් ජීවිතෝන්‍යය, තරුණාව නිර්වාණය, නිරෝධ සත්‍යය. ඉතින් මේ දෙක අර කුලණය කරමින් ඒ සංකාරකේක ඥානයේ ඊතල යෝගාවචරයාගේ හිතේ අක්කාවේ ඥානයට කියනවා උත්සාහගාමී විපස්සනා. සැබැවින්ම මේ යෝගාවචරයාගේ මේ අවස්ථාවේදී ආ ඉන්ද්‍රිය ධර්ම පහ, කල ධර්ම පහ, බුද්ධංග අත, මග්ගංග අත, සත්‍තිමත් බව පැමිණ තිබුණා නම් යම් විශේෂියවකදී වාඩි වෙලා හරි, හිටගෙන හරි, සැතපියගෙන හරි, එහෙම නැත්නම් සක්මනේදී හරි, කවර විදියකදී මේ ඉන්ද්‍රියාදී ධර්මයන්ගේ සත්‍තිමත් බව පැමිණි අවස්ථාවකදී උත්සාහ ගාමී විපස්සනාවෙන් නැගී ඊයන්තරව මනෝවර්ජන සිතක් පහළයි පරිකාරක උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන මේ කාමාවචර ජවන් හතරක් පහළ වෙන්න පුළුවන්. ඒ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන හතරෙන් සමාධියේ සිටේ ගවල වශයෙන් තිබුණේ සද්ධා ඉන්ද්‍රිය නැයි අර සයිස් කාර්යයන්ගේ අනිත්‍ය ලක්ෂණය දැකදක ඒ සිත් තුනේ විදර්ශනා කෙරෙන ගෝත්‍ර වූ ඇර පරිකාරම උපචාර අනුලෝම සමාධියේ සිටේ සමාධි ඉන්ද්‍රිය වැඩි වෙති ගුණාන දුක්ඛ ලක්ෂණ වශයෙන් මේ සිත් තුනේ විදර්ශනා කෙරෙන සමාධියේ සිටේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වෙති වූ තිබුණාන අනත් ලක්ෂණය විදර්ශනා කෙරෙන එතකොට මේ පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනේ යම් විචාරුණක් දැනෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී තමයි විමුක්ත මුඛ විමුක්තයේ මුලින් ඇතිවෙන දොරටුව. විමුක්ත දොරටුව කියන එකයි මේ සිත් තුනේ කියන්නේ. ඒ සත්‍යානුලෝමික ඥානයේ පඳුන් වෙනවා. ඊළඟට ගෝත්‍ර භෝසිතින් සමාධියේ සංසාරයේ කවදාකවා සීමිතින්වත් නිදුවා වූ නිර්වාණ ධාතුව ආදින වශයෙන් දකිනවා. ඊළඟට සස්නේ සිටේදී අර සමාධියේ සංකාණයේ නිදෙස්තරක ගාපා පහල නොවු අර නිරෝධ සත්‍ය අරමුණු කරගෙන දුක්ඛේ සමුදය මාර්ගයේ කෘත්‍ය වශයෙන් අධිසමනය කරමි ඒ නිරෝධ සත්‍ය අරමුණු කරගෙන සෝවාන් මාර්ග චිත්තේ පහල වෙනවා. ඒ මාර්ග චිත්තේ අනුතුරුව ඵල සිත් දෙකක් පහල වෙනවා. ඒ චිත්ත වීතිය සම්පූර්ණ වෙනවා. ඉන් අනතුරුව හිත භාංග ප්‍රතිතරි භවංගේ නැගිට සමාගත මාර්ගය ඵලය නිර්වාණය ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේක්ෂා කරනවා. එක සිතකින් නෙමෙයි චිත්ත වීති ප්‍රේණියකින් මාර්ගය බලන චිත්ත වීති ප්‍රේණියකින් ඵලය චිත්ත වීති ප්‍රේණියකින් නිර්වාණය. ඒ වගේම සමාගත සමාධියේ ප්‍රවීණ වූ ක්ලේශ ධර්ම ප්‍රතිවේක්ෂා කරනවා. ඉතිරි ක්ලේශ ධර්ම සමාවේද ප්‍රතිවේක්ෂා කරනවා. ඊළඟට සමාධියේ සිටේ බව සත්‍ය දිගුණන ඒ ආසනයේදීන නැවත උද්‍යාමයේ ඥානයේ පටන් විපස්සනා ඥාන වඩාගෙන වඩාගෙන ගිහිල්ලා දෙවෙනි අරුපණාවනේවත් දෙවෙනි මාර්ග චිත්ත වේදේ සමුද්ද කරගන්නවා. ඒකදී තරවගේ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රකෝ වෙනුවට ගෝදාන කිනිසිත පහළ වෙන්නේ ඊළඟට සබදාගාම මාර්ග චිත්තේ ඵල සිත් දෙක නැවත ප්‍රතිවේ කා චිත්ත වීති අයමත් තේනිය කිදර්ශනා කරගෙන ගියාම තේනියට නැවත අනාගාම මාර්ග චිත්ත වීතිය ඔය කියන අවස්ථා තුන සමුද්ද කරගත්ත යෝගාවචරයන් වහන්සේට ඊළඟට හතරවෙනි අරමුණ සමුද්ද කරගන්න වාසනාව තිබුණා නම් ඒ අවස්ථාවට සමර්ථ වෙනවා. ඉතින් මේ ජීවිත සතර මාර්ග ඥානයෙන් අර නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරමින් අරමුණු කරමින් සමුදේ මේ දුක්ඛේ සමුදේ මාර්ගයේ කියන තුන ඒ කෘත්‍යාව සමය වශයෙන් ආબોධ කර ගැනීම චතුරාර්ය සත්‍යයේ සතර වර්ගට ආબોධ කර ගැනීමේදී ඒ මාර්ග අවස්ථාවේදී ප්‍රහාණයෙන් ක්ලේශයන්ගේ සමුච්ඡේ දප්‍රාණී සිද්ධ වීමෙන් අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් හේත මග්ගෝ විසුද්ධියා අධ්‍යවදාන පරිද්දෙන් විසුද්ධි සංඛාතෝ ලෝකෝත්තර අමම අනිවන සාක්ෂාත් කර ගැනීමට මාර්ගය දෙත. එතකොට එදා මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 බැගින් කැමෙනි කොටක් තුනට මේ ගාථා තුනෙන් දෙසූ දාමි. උන්වහන්සේලාට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. මේ කියන්නේ ඉනිවැදීන් විපස්සනා ඥානයෙන් මම මුදුන්පත් වෙලා එකම ආසනයේදී කාමසුළු මොහොතකදී ඒ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් මාර්ගඵලානුක්‍රමයෙන් කර්ම විසුද්ධිය වූ ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් වුණා. ඉතින් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පරමාර්ථය එකයි. එතකොට අපේ දන් දෙන්නේ, සිය සමාදන් වෙන්නේ, ධන අහන්නේ, ධන දේශාන්නේ, භාවනා වඩන්නේ, ආගමික වතාවක් වල යෙදෙන්නේ, දස පුණ්‍යක්තිය වඩන්නේ, දස කුසල කර්මපත වඩන්නේ, ඒ වගේම දස පාරමී පුරන්නේ, බඹ වේරණ වඩන්නේ, සිය සංගතාවත පුරන්නේ, කර්ණීය ධර්ම වඩන්නේ, මංගල ධර්ම වඩන්නේ, බෝධිපාක්ෂියන් වඩන්නේ, මෙන්න මේ පරමාර්ථ නිසයි. අපි දන්නවා කිස්සතරදී අප්‍රමාණ ජාතවල දෙවලෝ උපන්න, බමලෝ උපන්න, බාහපේ ධර්මවා ගියා, සුද්ධාවාසද පමණයි නුංගියේ, සුද්ධාවාසයෙන් දිවැසෙන් දැකලා ඇති. නමුත් ඒ හැමදෙනා හැම වාරකට වඩා අපි වැඩියෙන් ගත කලේ සතර ආපායේ, ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තුන් කාලයේ දක්වා නුවණින් දැන මේවා දේශනා කොට ඇති ගැනීම අපි පිළිගන්නවා. ඊළඟට අපි විශ්වාස කරනවා අපේ මේ ගබාගත් දුතුන් මිනිසත් බවින් සියලු සමාධි ප්‍රඥා සියලුයෙන් ප්‍රතිපත්ති සම්පූර්ණ කරගෙන අපේ පාරමී සම්පූර්ණ වේ තිබුණා නම් මේ ජීවිතයේදීම ඒ ලෝකුණා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාර්ගයට අනුරූපව භාවනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා කියනවා කියනවා. යම් එකකින් මේ ජීවිතයේ මාර්ගඵල නිවන් ලැබුණා නම් අප ගන්න උත්සාහය නිෂ්ඵල වන්නේ නැහැ. ඊළඟ භවයේදී හෝ ඊළඟ බුදු සසුනේදී හෝ අප ප්‍රාර්ථනා කළ අභිගම ඥානයේ දසුදුසු පාරමී කෙරෙහි ඥාතියකදී අපට මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් ඒ සතර මඟ කලකිරෙමින් ලැබෙන සාර්ථ සදාකානික අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. දීසායදාගෝතුරා බුදුරජාණන් වහන්සේ 1500 සම්දේශක මේ ගාථාවෙන් දේශු ගහමින් උදාහසේලා ඒ මහතරණිය කොට අමා මහ නිවන සාදා ගත්තා. ඒ සංඝරත්නයන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේදී දෙසූ දහම් දෙලින් සීමිත අසංකේය 60 50 ලක්ෂයක් දෙන ඒ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාම අමා මහ නිවන් දැකියා. උන්වහන්සේ අවුරුදු 45 අනාගතයේ බලා සුදු බුදුරජාණන් වහන්සේ දෙන ජනදායකාශ කරණි මා නිර්වාණ ගේතන ශ්‍රීමක පත්මයේ අස්තංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාපෝදාසං ධර්මස්කන්ධේ දේශනා කළා. හිංවන් වැඩේ වැඩේ ඉඳගෙන අනුග මහින්යන් වහන්සේ අමතා වදාලා යෝකෝ ආනන්ද මයා ධම්මෝත විනයෝක දේශකෝ කඤ්ඤත්තෝ සෝකෝ ගමත්තේ සත්තා. ආනන්දය ඒ මා පිරිනිවන් පාන එක දකයි මා විසින් යම් ධර්මයක් යම් විනයක් විසල ලදනම් ඒ ස්වාපෝදාසං ධර්මස්කන්ධය මගේ ඇවැමෙන් දෙපාට ශාස්ත්‍රීය කුට්ටිය සිද්ධ කරනවා. නිසා සර්වඥන් වහන්සේලා 84,000ක් ගණන් වහා සමානයි කියලා මේ සත්‍ධර්මයේ බුද්ධ ශාසනය වෙනුවෙන් කවරවදාලා. උදාහරණයේ 10,000ක් ලෝක ධාතුව, පෙරලක්ෂයක් සත්තර, අනන්ත සත්තර, ලැබෙනමින් තිබුණු මිනිපානක් හේ ගියාපින් ආවිජාවේ කෙලවර පිළිගෙන එවගේම රහතන් වහන්සේලා පිළිදී වුණා. සේසුආර්යයන් වහන්සේලා ස්වර්ගගත වුණා. සේසු ප්‍රතිජන ජනතාව සෝතියේ කර්මාරූපෝ කර්මව සපත් වුණා. වැඩිහිටි විහාරස්ථානද, වියම්පොකුණු මාලිගා රාජධානිද සියල්ල නෂ්ටව සේසු වුණා. මේ වාගේ අද කාලේ අපේ ඇහැට පේන්නේ තියෙන දිනවදතාවක මහා ප්‍රතිමේ මහා නියු පර්වත මහා සාගරයේ විශාල වස්තු එවමින් ගේවා දරව විදකයන් යාන වාහනෙන් පෙරදු නිලම ගල්ලාගේ තාවෝතපත්තු මේ මිනිස්සේ දිව්‍යත් දක්න ඉරිසා ඉරසන් සතුන් ආධිපත ඇද සියලුම සත්තා ප්‍රජා එවමින් කැමෙන් දීමෙන් ඇඳීමෙන් පැහැදීමෙන් දෙතෙන් දෙතෙන් බතෙන් දුලෙන් ආශ්‍රාසෙන් පස්වාසෙන් පරිහරණය කර අපේ ආත්මවාද සියයි ඉතින් ජීවිතයේ සෑම සංස්කාර දැනෙන්නේ ප්‍රාසාරකුව නැතු යන බැවින් අනිත්‍යයි. ඇති වී නැති වී දෙයෙන් නිරලක දරින් දුකයි කැමති කැමතිසේ ලෝකවාඥා දරින් අනාත්මයි ත්‍රිලක්ෂණේ තියක සර්ව සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුකට හේතුනේ දුක්ඛාව සමුදයාවේ සත්‍යයි දුක සමුදයාවේ සාන්දනි වෙන නිරෝධාරි සත්‍යයි නිවන ආબોධ කර ගැනීමට ඇති වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධාමිනී ප්‍රතිපදාරි සත්‍යම වෙනවා අනන්ත පරිමා බුදු පසේබුදු මහතාතුන් වහන්සේලා විදුකලන්නෝ මේ පෙරෝ පාදමේ දෙලේ මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැදියා ඒ සතර දුක් සමනය කළා වූ කෙලෙස් දිනේ නිවාගෙන පරම සංසලසලාවේ විදගත්තා වූ සියන බුදු පසේබුදු මහතාතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමපගේ අපේ ජනස්කාරයේ වේවා අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සියන කුසල පාදමේ ගාඩ පැමිණේවා පැතුව අරිදුම ඥානයන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම ආબોධ වේවා ප්‍රාර්ථනා කරනවා ගනි ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලොව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා අද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ